සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ධර්මයේ දැකීමේ වැදගත්කම දැක්වෙන ගාථා ධර්මයක්. ධම්මපදයේ සහස්ස වගේන 16 වෙනි ගාථාව. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං. යම්කිසි කෙනෙක් ධර්මයේ නොදෙක ජීවිත යථාර්ථය නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා කිසියම් කෙනෙක් ධර්මයේ දකිමින් එක දවසක් ජීවත් වෙනවා නම් ඒ එක දවස උතුම් කියන එකයි මේ ගාථාවෙන් සඳහන් වන්නේ. මෙහිදී අපි තේරුම් ගන්නට ඕන ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී අවබෝධ කරගත්තු අනාවරණය කරගත්තු ලෝක යථාර්ථය, දුකේ හට ගැනීමත් දුකේ නිදහස් වීමත් කියන මෙන්න මේ දහම් පණිවිඩයයි උන්වහන්සේ අනාවරණය කරගෙන ලෝකයට දේශනා කළේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා සඳහන් වන ආකාරයට මෙන්න මේ ලෝක යථාර්ථය අවබෝධ කරගත්තා බුදුරජාණන් වහන්සේ අන් අයගේ අවබෝධය සඳහා මේ යථාර්ථය ලෝකයට දේශනා කළා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේ අතීතේත් දැනුත් කාරණා දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. ඒ තමයි දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් කියන කාරණය. හේතු ඇති කල්හි ස්කන්ධ ආසාදේ ඉන්ද්‍රිය භාවිත කිරීමේදී ස්කන්ධ පංචකයේ හට ගැනීමත් ඒ හට ගන්නා වූ ස්කන්ධ පංචකයේ යථා ස්වභාවයේ නොදැනීම නිසා ඇහැට රූප කන් රස ශබ්ද ආදී මේ අරමුණු ලැබුණට පස්සෙත් එහි නියම ස්වභාවය නොදකීම නිසා ස්පර්ශ සමුදයන්ත ඉඳලා ඒ නිරුද්ධ වෙච්ච රූපේ හිත බැසගෙන සිටින අවස්ථාව පංච උපාදාන ස්කන්ධය දුක ක්‍රියාත්මක වෙන අවස්ථාව. මෙන්න මේක තමයි ලෝක යථාර්ථය, ලෝකයේ හැමදාම පවතින යථා ස්වභාවය. ලෝකයේහි අනවබෝධයෙන් ඉන්න සත්වයා, අවිද්‍යාසහගතව වාසය කරන සත්වයා ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට ඒ පංචේන්ද්‍රයන්ගෙන් ගත්තු අරමුණු නැවත සිහිපත් කරන මොහොතෙහි එහි Nirodhe නොදකින සත්වයා එය තවමත් ඇතැයි කියලා හිතාගෙන රූපය තුළ හිත බැසගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් මේ වෙලාවේ එය දකින සිත ස්ථිරම දෙයක්, අකණ්ඩව පවතින දෙයක් කියන හැඟීමෙන් ඔහු අවිද්‍යාව තුළ බැසගෙන ඉන්නවා. මෙන්න මේ අවිද්‍යාව හේතුවෙන් සංඛාර, විඥාන, නාම රූප ආදී මේ පටිසෝම්පාදාංග නිර්මාණය වෙලා බාපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණං කියන මෙන්න මේ සකලවිධ දුක් සමුදාය සිදුවෙනවා, හටගන්නවා. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ යථාර්ථය, මේ ධම්මැස තේරුම් අරගෙන ලෝකයට දේශනා කරනකොට නුවණැති සත්‍යං අවබෝධ කරගන්නවා. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඇසර රූපයක් පේන, කනට ශබ්දයක් අහන අවස්ථාවේදී විභාග මට්ටමේ ස්කන්ධ ක්‍රියාත්මක වෙලා එය තේරුම් ගන්න මොහොතේදී මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං අවස්ථාවේදී එය තේරුම් ගන්නේ, එය තේරුම් ගන්න මොහොතෙහි රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච බව, විභාග මට්ටමේ ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙච්ච බව කිසියම් කෙනෙක් දන්නවා නම් ඒ දැනගන්නා ඔස්සිතත් හේතු ඇති කල්හි මේ මොහොතේ හටගෙන නිරෝධයට පත් වෙන බව කිසියම් කෙනෙක් දන්නවා නම් අන්නේ ධර්ම අවබෝධය තුලම හෝ හැකිතා කික්මණින් දුකෙන් නිදහස් වන්නට කටයුතු කරනවා. විද්‍යාසහගතව, ප්‍රඥාවෙන් යුක්තව, ධර්මයට අනුගතව ඔහු ලෝකයේ දෙස බලනවා. සිතට රූපයක් සිහිපත් වෙන හැම මොහොතකම රූපය නිරුද්ධ වෙච්ච මොහොතක පවතින බවත්, එය තේරුම් ගන්නා වූ මනස මේ වෙලාවේ හටගෙන මෙතනම නිරුද්ධ වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වයෙන් යුත ස්වභාවයක් බව තේරුම් ගන්නා වූ මේ නුවණැති කෙනා එක අතකින් යත්ත පඨවේච ආපෝච තේජෝ වායෝ නගහදති කියපු විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වල හිත බැස ගන්නා වූ ස්වභාවයෙන් ඔහු තමන්ගේ සිත මුදවා ගන්නවා. ඒ අවස්ථාවේදීම ඔහු මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියන මෙන්න මේ නාමයන්තයත් ඔහු තේරුම් අරගෙන නාමයන්තයනුත් නිදහස් වෙනවා. යත්ථ නාමංච රූපංච අසේසංග ප්‍රොජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සා චිද්දතේ ජටං කියපු විදියට නාම රූප දෙකම එකම මොහොතෙහි නිරුද්ධ වීමෙහි යථාර්ථය තේරුම් අරගෙන ඔහු දුකේ නිදහස් වීම සඳහා වූ මාවතෙහි කටයුතු කරනවා. දුකේ නිදහස් වෙලා කටයුතු කරනවා. මෙන්න මේ යථාර්ථය තුළ ඔහු එක අතකින් පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධය පිරිසිඳ දත යුතු දෙයක් බවත් අවිද්‍යාව හා භව තණ්හාව දුරු කළ යුතු දෙයක් බවත් විද්‍යා හා විමුක්තිය සාක්ෂාත් කළ යුතු දෙයක් බවත් සමත විදර්ශනා දෙක භාවිත කළ යුතු අංග බවත් ඔහු ධර්මානුකූලව තේරුම් ගන්නවා. මෙන්න මේ තේරුම් ගැනීම තුළින් සම්මා දිට්ඨිය මත පිහිටන මේ නුවණැති ශ්‍රුතවත් තැනැත්තා ආර්යසංගික මාර්ගයේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවන ප්‍රතිපදා බවට පත් කරගන්නවා. එහිදී සම්මා දිට්ඨිය පෙරට කොට යන මේ අවබෝධය සහිතව සතර සතිපට්ඨානය තුළ ඔහු අඛණ්ඩව පිහිටලා කටයුතු කරනවා. සතිපට්ඨානය තමන්ට නිදහසේ ඉන්න තියෙන සුරක්ෂිත ස්ථානය බව තේරුම් අරගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ ස්ථාන හතරෙහි නිතර සිත පිහිටුවා ගනිමින් ඒ කායාදී ස්වභාවයන් හටගෙන නිරුද්ධ වෙන ආකාරය කය ඇතිවන්නේ ආහාරය නිසා වේදනා හටගන්නේ ස්පර්ශය නිසා විඥානය හටගන්නේ නාම රූප නිසා ධර්ම හටගන්නේ ස්පර්ශ නිසා කියන මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි හේතුඵල ස්වභාවය නුවණින් අවබෝධ කරගෙන හේතු ඇති කල්හි මේ ස්වභාවයන් හටගන්නා බවත් හේතු නිරෝධෙන් ඒ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා තේරුම් ගත්තොතින් සංකත වූ සියලුම දේවල් හේතු ඇති කල්හි හටගන්නා බවත් හේතු නිරෝධෙන් නිරෝධ වෙන බවත් දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරගනිමින් ඔහු තමාගේ ජීවිතයේ සමස්ත ජීවිතයම ධර්මානුකූලව සකසා ගන්නවා. දහම දකිමින් ජීවත් වෙනවා. මෙලෙස දහම දකිමින් ජීවත් වෙන තැනැත්තා එක් අතකින් මොහොතක් පාසාම දුකේ නිදහස් වෙමින් කාලය ගත කරනවා. අනෙත් අතින් ඔහු ජීවිතයේ කොමන අවස්ථාවක මිය ගියත් කිසිදාක මිනිස් ලොවින් පහළට දුගතියකට පත් නොවන ආකාරයට ඔහු සමස්ත ජීවන ප්‍රතිපදාම සකස් කරගෙන තමන්ගේ මනස ඉහළම තැනක කුසලයක අඛණ්ඩව පවත්වා ගන්නවා. ඔහු ධම්ම තුලම වාසය කරනවා. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා නාඤ්ඤසරණා කියපු විදියට ධර්මය දිවිනක් පහනක් කොට වාසය කරගනිමින් නැත්තම් සතර සතිපට්ඨානය තමන්ගේ ජීවිතයේ පහනක් කොට ආලෝකයක් කොට දිවිනක් කොට වාසය කරමින් වෙන කිසිදු දෙයක් කෙරෙහි බලාපොරොත්තු නොදබා ඔහු තමන්ගේ සමස්ත ජීවිතයම ධම්ම තුල ස්ථාවරව පවත්වා ගනිමින් තබන හැම පියවරක් පාසාම ගන්න හෙළන හැම හුස්ම රැල්ලක් පාසාම දහමට අනුගතව තම ජීවන ප්‍රතිපදාව සකසා ගන්නවා. සම්මා දිට්ඨියේ පෙරටු යන ඔහුගේ මේ ජීවන ගමන් මඟ සම්මා වායාමය සම්මා සතිය තුළින් ප්‍රබෝධමත් කරගෙන ආරස්මංගික මාර්ගයංග උපරිම ලෙස සිය ජීවිතයේ පාත්වා ගන්නට අකණ්ඩව ක්‍රියා කරනවා. ධර්මයේ දකිමින් ගත කරන ජීවිතය කියන්නේ මෙන්න මේ නාම රූප දෙකේ Nirodhe දකිමින් ගත කරන ජීවිතය. නැත්නම් ස්කන්ධ පංචකයෙහි ආයතන 12හි ධාතු 18හි හට ගැනීම Nirodhe දකිමින් ගත කරන ජීවිතය තමයි දහම දකිමින් ගත කරන ජීවිතය. ඒ හැම මොහොතකම ඔහු නිවන දකිමින් විරාගයේ සිතවිලි වර්ධනය කරගනිමින් විද්‍යාව සාක්ෂාත් කරගනිමින් ඔහු සිය ජීවන ප්‍රතිපදාව ධර්මයේ දකිමින්ම ගත කරනවා. ඔහුගේ ජීවිතය ඔහුට සැනසීමක්, දෙවියන් සහිත ලෝකයට සැනසීමක්, මෙලවටත් යහපතක්, පරලොවටත් යහපතක්. ඒ අතර ඔහු මේ ජීවිත කාලය තුළදීම දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්නට නිරතුරුව ක්‍රියාත්මක වෙනවා. යම්කිසි කෙනෙක් ධර්මයේ දකිමින් මෙලෙස කාලය ගත කරනවා නම් එහෙම නොකරන කෙනාගේ අවුරුදු 100ට වඩා දහම දකිමින් මෙලෙස ගත කරන කෙනාගේ ජීවිතයේහි එක දවස උතුම් කියන එකයි මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා අප හැමදෙනාමත් මේ උතුම් දහමට කැමිනිලා එක දවසක් හෝ මේ දහම ස්පර්ශ කරමින් දහම දකිමින් ජීවත් වන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවත් ඔබ අප හැමදෙනාටම කුසලයක් පිණිස ආශිර්වාදයක් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.